භවයන් පිළිබඳව නම් තමන්ට ආතාව උපදින්නේ. ඒ ලෝභ සිත ඇතිවන්නේ. අන්න ඒ ලෝභ සිත කාම රාග සංයෝජනයෙන් යුක්ත වූ සිත. ඒ සිතෙහි උපදන ලෝභය තමයි කාම රාග සංයෝජනයේ. දැන් අපට තිබෙනවා ඒ තත්වය, ඒ ලෝභෙහි කාම රාග සංයෝජන බව. අපි ප්‍රහීණ කරලා නැහැ. ප්‍රහීණ කරලා නැහැ. මේ නිසා අපට නැවත නැවතත් කොයිතරම් මේක නරකයි කියලා හිතුවත් නැවත නැවතත් අපට ඒ කාම රාග සංයෝජනය ලෝභ මූල සිටෙහි වරින් වර ඒ අවස්ථාවලදී උපදී. භවතණ්හා කියන විට රූප භව අරූප භව කියන ඒ දෙක පිළිබඳව විශේෂයෙන් දක්වනවා. ඒ දැන් එතකොට කාම රාග සංයෝජනය ඊළඟට රූප රාග සංයෝජනය කියන එක ඇතිවන්නේ අපි ගනිමු මෙහෙම. දැන් කෙනෙකුට කියනවා කොයිතරම් දුකෙන් තොර සැපෙන් යුක්ත වූ ජීවිතයක් මේ මිනිස් ලොව ගත කළා. කපලක් මේ මිනිස් ලෝකේ ලැබෙන මේ රූප කයම බොහෝම රෝගාදියට භාජන වන කය. ඒ නිසා අපටම වැළඳුණත් එහෙම නැත්නම් අපට නොවැළඳුණත් අන්නේ ආයත වැළඳී සිටින රෝගාබාධ ආදිය දකින්න විට කෙනෙකුට වැටහෙන්නට පුළුවන් අපු මේ සුගතියයි කියතත් මේ මිනිස් ලොව කොයිතරම් දුක් ගැටි තැනක්. ඒ රෝග නිසා ඇති වෙන දුක්. ඒ වගේම තවත් කෙනෙකු විසින් අල්ලා මරණ අවස්ථාවේදී, කපන අවස්ථාවේදී, අණින අවස්ථාවේදී මොනතරම් දුක් ඒ ඇයට ලැබෙනවද? අපි මේ පැත්තේ නිදිලන කාටද බැරි යන්නේ? අපි අල්ලාගෙන මරන්න, අණින්න, කපන්න කාටද බැරි? ඒ තත්වයෙන් විදුණු ශරීරයක් නෙවෙයි අපට තිබෙන්නේ. ඒ නිසා එහෙම ශරීරයක් ලැබු කෙනෙකුට, තියෙන කෙනෙකුට ඒ දුක එහෙම පිටින් නැtei කියලා කියන්නට බෑ. කොයි වෙලේ හෝ ඇතිවන්නද පුළුවන් එකක්. ඒක අපට වර්තමානයේදී වුණත් අප රට පිළිබඳව කලකන කොටත් ඒ තැන්වල වාසය කරන්නන්ට ඒ දුක බොහෝම තදින් ඇති වෙලා තිබෙනවා. ඒක මේ රටේ ඉතරනේ සමහර රටවල දිනපතාම ඒ තත්ත්වයේ තියෙනවා. දිනපතා ඒ මේ කලක් තිබෙන නිසා කෙනෙකු මේ පිළිබඳව කලකන විට හිතෙන්නට පුළුවන් මේ දුක් විඳින්නේ මේ භූමියේ ඉන්නේ. ඒ නිසා නැවත මේ මිනිස් ලොව නම් උපදින්නට ඕනේ නැහැ. දෙව්ලොව මේවා නැහැ. ඒ නිසා මම දෙව්ලොව උපදින්නට ඕනේ කියලා කෙනෙක් දෙව්ලොව ඉපදීමට ඕන කරර පින් කරනවා. එතකොට ඒ දෙව්ලොව පිළිබඳව තිබෙනවා දිව්‍ය පංචස්කන්ධයක් පිළිබඳව ඒ තනත්තාට ඇති වෙනවා ආශාව. එයද මේ කාම රාග සංයෝජනය. කාම රාග සංයෝජනය. ඉතින් ඒක නැත්තා දැන් කවුරු හරි අනුමෝ කාටරි අහන්නට ලැබුණා දෙව්ලොව උපදින්නට නම් දන් දීමාදී මේ පින් කරන්නට ඕන පවෙන් වලකින්නට ඕනේ කියලා ඒ තැනත්තා හරියට මේ යක්ෂා වේශනන කෙනෙකුට අර දුම්මල ගහනවා වගේ දුම්මල ගහනවා යකායුත් වෙනවනේ. ඒ වගේ මේ දෙව්ලොව යන්නට තියෙන ආශාව හේතු කොටගෙනම අනිත් ඔක්කොම අමතක කරලා වරමින් වලකිනවා පින්ම කරනවා. මොන ආශා මොන කරුණක් නිසාද? දෙව්ලොව යන්නට තිබෙන ආශාව නිසා. ආශාව නිසා. ඒකද කාමරාග සංයෝජනය. ඉතින් ඒ කාමරාග සංයෝජනයේ ඇති වූ නිසා ඒ නිසානේ දැන් අකුසල ධර්ම තිබෙනවා. ඒ අකුසල ධර්ම වලින් ඇතම් අවස්ථාවලදී කුසලයන්ටද උපකාර ලැබෙනවා. දැන් දෙව්ලොව ඉපදීමේ ආශාව ඇති වුණාම ඒක ආශාවක් වශයෙන් ගත්තේ කල ලෝභ මූල සිත. ඒ ලෝභ මූල සිතෙහි උපදනා ලෝභයයි එතන ඒ ආශාවයි කියන්නේ. ඒ ආශාව ඊළඟට තමන් බලාපොරොත්තු වන දේ ඉටු කරගන්නට නම් පව් කරලා පුළුවන්ද? බෑ යන්න. එනිසා යතනත්වා පවෙන් බලකින්නට ඕන. ඒ පවෙන් බලකින්නටත් දෙව්ලෝ පිළිබඳව තිබෙන ආශාව හේතුවක් වෙනවා. හේතුවක් වෙනවා. ඊළඟට එතනත්වා හුදු පවෙන් වැලකිලා විතරක් නෙවෙයි පින්ද කරන්නට ඕන. දන් දීම ආදී පින් කරන්නටත් ඕන. සීල් රකින්නට ඕන. ඒවත් කරන්නට. ඉතින් ඒවත් කරනවා. දැන් කෙනෙකුගෙන් ඇහුවොත් කුමටද සිල් රකින්නේ කියලා කෙනෙක් කියන්නට පුළුවන් අපාය උපදින්නට තියෙන බය නිසායි කියලා තවත් කෙනෙක්. එහෙම නැත්නම් කෙනෙක් කියන්නට පුළුවන් දෙව්ලෝ උපදින්නට ඕන කරන නිසායි කියලා. ඉතින් ඒ දෙකෙන්ම මොකද්ද දක්වන්නේ? ඔහු ඒ පින නැත්නම් ඒ කුසලෙහි යෙදෙන්නේ මේ කාමරාග සංයෝජනයේදී කෙරෙන ලද තල්ලු කිරීම නිසා. කාමරාග සංයෝජනය. එනිසා ඒ ආතාව නිසා එහෙම පින් කරනවා කියන එක වැරදි කියන එක නෙමෙයි. නමුත් එහෙම තල්ලු කරනවා. පින් කරන එක කරන්නට තිබෙන්නේ පව් කරන්නේ නැතුව. නමුත් කාමරාග සංයෝජනය ඇති වෙනවා. ඒ ලෝභය කුසලයට උදව් වෙන අවස්ථාව. ඉතින් ඒ ලෝභය විතරක් නෙමෙයිනේ. ඒ තනත්තා එහෙම මේ ලෝකෙහි පමණ දුක දකිනකොට දිව්‍ය ලෝකෙහි දුකක් නොදනිකොට නොදකිනකොට ඔහුට ඇතිවන්නේ කුමක්? අවිද්‍යාව. අවිද්‍යාව විද්‍යාපත්‍ය සංඛාර. අවිද්‍යාව ඇතිවන්නේ ඔහු දකින්නේ නැහැ දෙව්ලොව දුකක් කියලා. නමුත් දෙව්ලොවේ කියන එකත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දෙව්ලොව දුකයි කියලා. ඒ කියන්නේ දෙව්ලොව දුකයි කියන්නේ ඒ දෙව්ලොව තියෙනවා සැපේ කියන එක. නමුත් යම් කිංචි වේදිතං සබ්බං තං දුක්ඛස්මින්ති වදාම. යම් වින්දනයක් පිළේම ඒ සියලුම විඳී දුකයි කියන්නේ ඇයි? සැපය විපරිණාමයකටපත් වෙනවා. ඒ නිසා දෙවියෝ උපා එතනින් චුතවන්නට අවස්ථාව පැමිණි කල මහා කනගාටුවට ශෝකයටපත් වෙනවා. විනාය තබා ශක්‍රදේවේන්ද්‍රයන් බියටපත් වුණා. තමන්ගේ ආයු පිරිහුණු බව දැකලා මහා හිතේ අමාරුවෙන් එතකොට ඔහුට ඇති වුණා ඊර්ෂ්‍යාවක. තමන් මේ ශක්‍ර සම්පත්තියෙන් පිරිහිලා යන වෙන ශක්‍රයෙක් මෙතෙන්ට එයි. ඒකටත් කැමති වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට ආවත් ඇවිල්ලා ඇවිත් ඒ ප්‍රශ්නමයි. මේ සක්කපංග සූත්‍රයේ කියලා බලන්න මම දැන් ඒක කියන්න ඕනේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔහුට ඔහුගේම අදහස් පරිදි ධර්මයේ දේශනා කළා. සක්‍රයා ඉතින් සෝවාම. සෝවාම නාකමනක් නේ. නරිල උපන්න. නැවතත් සක්‍රයා වෙනවා. ඒකනේ ඉදිරියෙම පිච්ච මානස්ස දේව භූතස්ස මේ සතු පුනරායුච මේ ලද්දෝ ඒවං ජානාහි මාරුස්ස කියලා බුදුහාමුදුරන්ට වදාළා. එතන සිට නැවතත් තමන් ආයුෂ ලැබුවයි කියලා පුනරායුච මේ ලද්දෝ නැවත උපන්න ඇති. සක්‍ර හැත්තේ කෝ? ඔව් සක්‍ර හැත්තේ. ඌ නෑ බය තිබුණා විතරක් නෙමෙයි. කොයි භූමියේ උපන්නා කියන්නේ දැන් මේ භූමියේ ඉපදිලා මේ භූමියේදී රහත් වෙනවනේ. මේ භූමියේදී රහත් වෙනවා. රහත් වුණාම සියලුම කෙලෙස් නැති කරනවානේ. සියලුම කෙලෙස් නැති කරනවා. නමුත් දුක අවසන් කළේ නැහැ. පංචස්කන්ධ දුක්ඛය තාම තියෙනවා. ඒකේ ලෝකෙහි පවතින දුක. ඒක තිබෙනවා. ඒ නිසා තමයි ඒ රහතන් වහන්සේ සෝපාදිසේස නිබ්බාන ධාතුවට නම් පැමුණුණා. ඒ කියන්නේ තමන් වහන්සේ නිර්වාණය සාක්ෂාත් කළා. ඒ නිර්වාණයට ඕනෑ වේලාවක. ඒ කියන්නේ නිර්වාණ ධාතුව අරමුණු කරමින් පවත්වන ඵලසිත ඇති කරගෙන වාසය කරන්නට පුළුවන්. ඒකට ඵල සමාපත්තිය යුක්තව වාසය කරන ඒ අවස්ථාවලදී අනිත් කරදර හිඟිහැර ඒ වේදනා ආදිය උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. ඒ ඵලයට සමවැදී සිටින අවස්ථාව නිර්වාණය අරමුණු කරගන්න. ඒ සෝපාදිසේස නිබ්බාන ධාතුවට පැමිණෙනවා. ඒ සෝපාදිසේස නිබ්බාන ධාතුවට පැමිණි නැත්නම් ඒ නිබ්බාන ධාතුව සාක්ෂාත් කළ රහතන් වහන්සේට මේ ස්කන්ධ පංචකය පිළිබඳව මේ වර්තමාන භවයේ තිබෙන දුක එහෙම කිසිම නැතිව ගියේ නැහැ. මහන්සියට නැතිව ගියා දුක පිළිබඳව ඒක දේශය. ඒ මොනවාද? දුක් වේදනාව තිබෙනවානේ මානසික කායික වශයෙන් දෙකකට බෙදලා. මානසික එක දෝමනස්සය, කායික වශයෙන් දුක්ඛය. මානසික වශයෙන් උපදනා වූ දුක උන්වහන්සේට නැහැ. ඒ කියන්නේ උන්වහන්සේට කවුරු හරි ගැහුවා, බැන්නා. ඒ නිසා ඇතිවන ශෝකයක්, කනගාටුවක්, දුම්නසක් නැහැ. තරහවක් උපදින්නේ නැහැ. ඒක කිලිස් නැති කල. නමුත් උන්වහන්සේට තිබෙනවා කය. ඒ කයත කවුරු හරි පීඩා කරනවා නම්, අනිනවා නම්, කපනවා නම්, ගහනවා නම් උන්වහන්සේට වේදනාව දැනෙනවා නේ. ඉගෙනවා ඒ කායික දුක්ඛය. කායික දුක්ඛ. ඒ දුක තිබෙනවා. හා? දෙවියන්ට බය නැත්තේ මොකද? ඒ අර සක්‍රියත් ආවේ බය වෙලා. සක්‍රියත් බය වෙලා ආවේ මරණ බයට. ඒ බය උපදිනවා. බය තිබෙන්නේ. ද්වේෂය යම් තාක් කල් තමන්ට පවතීද, ද්වේෂය නැත්නම් දෝමනස්ස වේදනාව ඇතිවන තත්වයේ තමා තුළ පවතී නම් පටිඝ සම්පයුක්ත සිත් උපදී ය හැකි බව තිබේ නම් ඒ තාක් කල් එතනට බය උපදිනවා. ඒ කියන්නේ බයේ කීවේ පටිඝ සම්පයුක්ත සිතෙහි ඇතිවන ද්වේෂයමයි භයාකාරය නැත්නම්. ඒ භයේ කියන්නේ ද්වේෂයේම එක පැත්තක්. හරියට එක කාසියක තියෙන පැති දෙක වගේ. එකක් ද්වේෂය, අනික බය. පස්සේ විතරයි. එහෙමයි භය දක්වන්නේ. ද්වේෂයමයි ඇති බව. දුක්ඛ සහගත ඔව් ඒ දුක්ඛ සහගත කාය විඥානයේ උපදින්නට හේතු නැහැ. ඒ නිසා ශරීරයක් නම් තිබෙනවා. කාය විඥානය උපදිනවා. කාය විඥානය උපදිනවා. ඒ දුක්ඛ සහගත කාය විඥානය උපදින්නට හේතු වන කරුණු එහි නැන්නේ අදුනේ. ඒ නිසා ඒ කාය විඥානයේ වශයෙන් ඔවුන්ට ලැබෙන්නේ සුඛ සහගත කාය විඥානයේ හේතුව ඔවුන් මේ කරන ලද පින නිසාම ලබාගත් ආත්ම භාවයක් ඔවුන්ට තිබෙන්නේ. මේ කාම ලෝකයෙන් මේ අනිෂ්ඨ පුත්තබ්බ ධාතුන්ගෙන් කෙරෙන පීඩාව එහෙම නම් මානසික වශයෙන් ඇතිවන දුක ඔවුන්ට තිබෙන්නේ. ඔවුන්ට මොකද මේ මානසික වශයෙන් ඇතිවන පීඩාවන් ඔවුන්ට තිබෙන්නේ. ඒ නිසාම දැන් ඒ පීඩා පදිසික දේවතාවෝය මනෝපදිසික දේවතාවෝය කියලා දෙවිවරු කොටස් දෙකක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධර්මජාල සූත්‍රයෙහි දේශනා කර වදාළා. ඒ මනෝපදූෂිත දේවතාවෝ කියන්නේ ඒ අයට මේ අනිත් දෙවිවරුන් පිළිබඳව ඇතිවන තරහව ඔවුන්ගේ දැන් තමන්ගේ පිරිවරත් සමග වීතියට බැහැලා ගවන් කරන විට අන්‍ය දෙවියෙකු තමන්ට මේ හරස්ව හිතනවා නම්, බාධා කරනවා නම් තමන්ගේ පිළිදෙන මහේශාක්‍ය බව මැඩගෙන වාගේ ඉදිරියට යනකොට ඒ ඉන්න අදු දෙවියන්ට ඇතිවෙන තරහව. ඒ තරහ වෙලා තමන් අනිත් එක්කෙනා සමග තරහ වීම හේතු කොටගෙන තමාගේ ද්වේෂයට වැඩෙන්නට හේතුවක් වෙන්නේ වැඩෙන්නේ නැ අනිත් එක්කෙනා ඒකට ප්‍රතිචාරයක් උදැක්කේ. නමුත් ඔහු හරියට මේ එහෙමනේ තරහව කියන එක බෝ වෙන දෙයක් නේ. කෙනෙකුට තරහ ගියාම තවත් කෙනෙකු සමග ඒතනත්ටත් මේ තරහව බෝ වෙනවා. එහෙමයි සාමාන්‍ය සිද්ධිය. එහෙම බෝ වුණාම ඒ දෙවියන් තරහ වෙනවා. තරහව දෙන්නාගේම බලවත් වුණාම, උත්සන්න වුණාම ඒ තරහවින් දැවුණු ශරීරය තවදුරටත් එහි පවතින්නට බැහැ. ඒ නිසා මොකද වන්නේ? ඔවුන් චුත වෙනවා. ඔවුන් චුත වෙනවා. ඒ එහෙම දෙවිවරු තමයි මනෝපදූෂිත දේවතාවෝ කියන්නේ. මනෝපදූෂිත දේවතාවෝ. කිඩා පදූෂිත දේවතාවෝ කියන්නේ ඔවුන් ක්‍රීඩා ලෝලක් කියන්නේ. පංචකාමයේ දෙව්ලොව තිබෙන්නේ දෙව්ලොව සැප වශයෙන් ගන්නට තිබෙන්නේ වෙන මොනවාද? දෙව්ලොව සැපේ කියන්නේ මේ මෙහිදී තිබෙන විහිත් අපි සැපේ කියන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංචකාමයන් නිසා ලබන ආස්වාදය ඒක තමයි විහිත් සැපයි කියන්නේ. ඒකනේ අර දෙවියෙක් කීවේ මෙසේ සුඛං පජානන්ති යේ නපස්සංති නන්දනං ආවාසං නර දේවානං තිදසානං යසස්සිනා. ඒ දෙව්ලොව නන්දන වනයේ කියන එක යමෙක් දැක්කේ නැත්නම් ඒක නැත්තා සැප යන කුමක් දැයි දන්නා කෙනෙක් නොවේ. يعني සැපේ කියන්නේ කුමක්ද කියන ගන්නට මේ දෙව්ලොව නන්දන වනයේ දකින්නට ඕනේ. ඒ දෙවියට අදහස දෙවියාගේ අදහස දුන්නේ ඒක. එතන තිබෙන්නේ පංචකාම. මෙන්න මේ පංචකාම සම්පත් තමයි දෙව්ලොව තිබෙන්නේ මේ මිනිස් ලොව තිබෙන්නේ සැපේ කියලා ගන්න. දැන් ඊට වඩා උසස් සැප තිබෙනවා. ඒවා නිරාමිසක. නිරාමිස. දැන් ඔය භාවනාවේදී කෙනෙකුට ලබන ලැබෙන සැපය. ඒ සැපය නිරාමිසයි හැබැයි සමහරේ ඒ හේතු කොටගෙන ඒ සාංශ බවට හරව ගන්න. දැන් නිරාමිස සැපයක් පිළිබඳවයි කියන්නේ. සුඤ්ඤාගාරං පවිත්තස්ස සන්ත චිත්තස්ස භික්ඛුනෝ අමාමිසි රති හෝති සම්මා ධම්මං විපස්සතු යතෝ යතෝ සම්මතති කණ්ඨානං උදයස්සයන් ලබති පීතිපා මුජ්ජං අමතං තං විජාමිසං. එතන දක්වන්නේ ඒ විදර්ශනා කරන යෝගාවචරයා තමන්ගේ විදර්ශනා කර්මස්ථානය දියුණු වීම නිසා ඒ අවස්ථාවේදී තමාට මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැකීම මනසේ සිදුවන අවස්ථාවේදී එය දකිමින් උපදනා වූ ඒ සිතේම ඇතිවන බලවත් ප්‍රීතිය. ප්‍රීතිය කාමාවචර කුසල් සිත්වල ලැබෙන ප්‍රීතියක්. ඒ ප්‍රීතිය ඇති වුණාම ඒ තැනැත්තා හිතනවා මේ විදිහේ ප්‍රීතියක් Tamanට මීට කලින් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ ප්‍රීතියට ඇලෙනවා. ඒ ප්‍රීතිය නැවත නැවත ඇති වෙනවා නම් හොඳයි කියන මෙහෙම හැඟීමක් ඔහුට ඇති වෙනවා. අන්න එතකොට ඒ ප්‍රීතියට ඇලෙන බවක් තිබුණා. ඒක භවනාවට බාධාවක්. ඉතින් එහෙම ප්‍රීතියක් සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අමානුෂී රතීතිය. අමානුෂී රතී කියන්නේ මිනිසුන්ට ඇතිවන ප්‍රීතියක් නෙවෙයි. එකම් දිව්‍ය ප්‍රීතියක් වගේ. එයින් පෙන්නන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස පුත්‍රබ්බ කියන පංචකාමයන් නිසා කෙනෙකු ඇති කරගන්නා ප්‍රීතිය වගේ ප්‍රීතියක් නෙවෙයි. ඒ ප්‍රීතිය කාටද උපදීලා නැත්තේ? රාගාතේ අවස්ථාවලදී ඒ පංචකාමයන් නිසා උපදන වූ ප්‍රීතිය තුන්නසිතේ උපදින හට ගන්නවා. ඉතින් ඒ ප්‍රීතිය අපට ඒ තරම් පුදුම සහගත සිද්ධියක් නෙවෙයි. පුදුම සහගත දෙයක් නේ. දැන් සමහරු එහෙම ප්‍රීති වෙනවා යම් යම් දේවල් දීලා යම් යම් දේවල් දුම් වශයෙන් ඇදලා ඒ ප්‍රීතිය එහා ඇති කර ගන්නවා. නමුත් එහෙම ප්‍රීතියක් නෙවෙයි මේ. ඊට වඩා බොහෝම උසස්. ඒකයි අමානුෂික ප්‍රීතියක්. අමානුෂික. ඉතින් ඒ ප්‍රීතිය මේ භවනා කරන්නේ ලබන ප්‍රීතියක්. භවනා කරන්නේ ඒ ප්‍රීතියට පවා ඇලෙන එක භවනාවෙන් පිරිහීමට හේතුවක් වෙනවා. භවනාවෙන් පිරිහීම. ඒ නිසා මේවා මෙහි කරලා ඒ දුරු කරගෙන ඉදිරියට යන්නට තිබෙනවා. මා ඒක කීවේ ඒ විදිහේ ප්‍රීතිය තිබෙනවා. ඒ ලෞකික ප්‍රීතියක්. ලෞකික ප්‍රීතියක්. ඒ ප්‍රීතියට උනත් නිරාමිත වශයෙන් ලැබෙන එහෙම ප්‍රීතියකට උවත් කෙනෙක් ඇලුනොත් ඒ ඇලීම නිසා ඒක සාන්ත බවට හැරෙනවා නේද? එතකොට නිකන් Taman ඒ ප්‍රීතිය උපදවා ගැනීමට ලෑස්තිය බොහොම ආසා කරනවා. ඒ ආසාවට වුණ අවස්ථාවක්වත් දෙන්නට නෙවෙයි මේ විදර්ශනාව කියන භාවනාව. ආසාව වැඩි මේකද? ලෝභය ලෝභ මූලික නේද? ඔව් ලෝභය. ඒ සිවුම් වශයෙන් උපදනා වූ ලෝභය තමයි නිකන් කියන්නේ ඒකනේ. දැන් දෙවිවරුන්ට ලැබෙන හිම ප්‍රීතියක් නෙවෙයි. ඔවුන් මේ පංචකාමයන් නිසා ලබන ප්‍රීතිය. ඉතින් ඒ ප්‍රීතියෙන් මුසපත් වෙන අය අය. දෙදිනතුන් දන්නවා මේ මුසපත් වෙන අය කියන්නේ. ඈ? ඒක මූර්ඡා වෙන තත්ත්වයක්. සීපම් නැතුව යන. ඒකයි මුසපත් වෙන්නේ. එහෙම මුසපත් වෙලා ඔවුන් මේ ලෝකයේ තියෙන දුක පිළිබඳව තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්නේ නැහැ. ඔවුන් හිතනවා ඒ අය හැමදාම ඉන්නේ කිරිසක් විදිහට. සදාකාලික. දැන් ඒක සමහර විටක මේ ලෝකයේ වාසය කරන අයත් ඇති වෙන හැඟීමක් නේද? ඔවුන් මැරෙන බවවත් හිතන්නේ නැහැ නේද? මැරෙන බවවත් හිතන්නේ නැහැ. මේ තමන් ලබන සැප සම්පත් නිසා ඒ මැරෙනවා කියලා හිතන්නේ නැහැ. මැරිලා කොහෙද උපදින්න කියලා හිතන්නේ නැහැ. ඔවුන්ට ඒව ගැන හැඟීමක් ඇති වෙන්නේ නැති අය සිටිනවනේ ලෝකේ. අන්න ඒ වගේ. ඒ වගේ තමයි දෙවිවරු බොහෝ දෙනා. හැමදෙනාම නෙවෙයි. ඒ අතර සිටිනවා දෙවිවරු සමහරෙක්. ඒ අය ඒ කාල වෙන් කරගෙන ධර්ම සාකච්ඡා කරද්දීම අපි ඒවාද කරනවා බණ අහන අවස්ථාවක් තිබෙනවා උන්. එහෙම දෙවිවරුත් ඉන්නවා. එහෙම දෙවිවරුත් ඉන්නවා. නමුත් සැප සම්පත් වලින් මුසපත් වෙලා මේ බලවත් වූ මෝහයෙන් දික්කව තමන්ගේ කාලය ගෙවන දෙවිවරු බොහෝ සෙයින්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහත් වදාරාත් දෙන්නේ මහණෙනි දෙවියන් අතර දෙවියන් දෙපද සිටින බොහෝ දෙනා මෙරි ගොස් නැවත උපදින්නේ දෙවියන් වශයෙන් නෙවේ මිනිසුන් වශයෙන් නෙවේ නිරේ ත්‍රිසංග එහෙම නැත්නම් ප්‍රේතයන් වෙයි කියලා බුදුහම්මෝ වදාරනවා ඒක හේතුව මේකයි ඒකයි කාරණා අන්න ඒ නිසායි තමන් වා තමන් සිටින්නේ කවර තත්වයක වුවා කවර තත්වයක කියන්නේ සතේ අදු බලවත් සැප පිදෙන ඒ කවර තත්වයක තමන් සිටිතා ඒ තැනත්තා ධර්මය දැනගෙන තියෙනවා ධර්මය ධර්මයයි කෙනෙකුගේ ඇස් අරවන ධර්මය ඇස් අරවන්නට ධර්මය තිබෙනවා ඒ සැප සම්පත් කියන ඒවා ඔක්කොම එක රෝගයෙන් ඉතර වෙනවා සමහර විටක ඒ රෝගාබාධය ඇති වුණාම තමන් ඉතාම ප්‍රිය කළ ආහාරය තමන්ට තහරම් එකක් වෙනවා තමන් බොහොම ආසයි නමුත් වෛද්‍යෝපදේශාමෝ ඒක සුදුසුම නැහැ ඉතින් ඒක නවත්තන්න ඕනේ තව මේක ඇති වෙනවා තමන් කැමති ඉතින් ජීවිතේ කාපම නෝ නවත්තන්න ජීවිතය ඇත්ත කැමති ඉතින් එහෙම ආත්ම භාවයක් අපට තිබෙන්නේ මෙන්න මේ ආත්ම භාවයන් පිළිබඳව අපතල පවත්නා වූ මුලා අපට ඒක හරියට තේින්නේ නැහැ ඒ නොපෙනෙන බව නිසා මොකද කරන්නේ ඒවට අපි ආස කරනවා ඒ භවයන්ට අපි ආස කරනවා ඒ ආසාව තමයි මෙතන දක්වන්නේ කාමරාග සංයෝජනය රූපරාග සංයෝජනය අරූපරාග සංයෝජනය අපි අරූපරාග සංයෝජනය ගැන කතා කරනවා නම් අරූප භව තිබෙනවා හතරක් ආකාසානංචායතන විඥානංචායතනය ආචින්තඤ්ඤායතනය නේම සංඥා නා සංඥා ඉතින් ඒ චුල්ලා ප්‍රීති සහස්කාරී කියලා දක්වනවා ඒ නේම සංඥා නා සංඥා යතනෙහි උපදනා භ්‍රක්‍මයා ආයුෂයක් ගත කරනවා මහා කල්ප 84000ක ඉතින් ඒ මහා කල්ප 84000ක එහි වාසය කොට ඒ ධ්‍යානයේ බලය අවසන් කර එවිට ඔහු ආපසු ප්‍රතිසංගි ගැනීම වශයෙන් කාම භූමියට එනවා කාම සුගතිය කාම සුගතියට එනවා එක්ක දිව්‍ය ලෝකේ නැත්නම් මිනිස් ලෝකේ කාම සුගතියට ඇවිල්ලා ඊළඟට ඔහු නැවත ධ්‍යාන උපදවා ගන්නවයි කියලා එහෙම නියමයක් නැහැ ඔහු මෙතෙන්දී තමන් විය ප්‍රත්‍යඥයේ සිටියට එතනදී ප්‍රත්‍යඥතාවයෙන් මිදෙන්නට බෑ ප්‍රත්‍යඥේති හැටියටමයි එතනින් සිටවන්නේ සිටව මෙහි යවි සිටද ප්‍රත්‍යඥේතු වශයෙන් සිටින කාලයේදී ප්‍රත්‍යඥයන්ට හුරු පුරුදු දේවල් තිබෙනවානේ ඒවා කිරීම වශයෙන් වුන් පෞද්ගලිකට ඊළඟ ආත්මභාවෙහිදී මේව සංඥා මහසඥා යකදී නෙවෙයි අවිංචි මහ නිරේතක් ගන්නට පුළුවන් ඕ ත්‍රිහේතුක පුද්ගලයා ඉතින් අවිංචි මහ නිරේතක් යත හැකි ඒ බව දක්වන බුදුරජාණන් වහන්සේ දෙන්නවා වදාළා දෙන්නේ උක්කිතා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගත භවග්ග තම්පි සම්පත්තා පුනා ගච්ඡන්ති විද්‍යත පුඤ්ඤ බලයෙන් ඔසවා හරියත් කාම සුගතිය රූප භවය අරූප භවය කියන මේවායි අන්තිමට යන්නට පිළිදෙන තැන හැටියට පෙන්වන නේව සංඥා නා සංඥා යතනේ කියන භවග්ගයට ගියා පුනා ගච්ඡන්ති දුග්ගති කියන්නේ නැවත දුර්ගතියටද එන්නෝය ඒ දුර්ගතියටද එන්නෝය කියන්නේ එතරම් පිට වෙලා කෙලින්ම දුර්ගතියට යන්නේ නැහැ නමුත් දුර්ගතියේ නැවත ඉපදීම නැවතුණු කෙනෙකු නොවේ ප්‍රත්‍යඥේකෝ සිටියෙත් දැන් ආර්යේකෝ හැටියට නම් ධර්ම ලෝකෙට ගියේ ඒ අය මෙහාට කවදාවත් එන්නේ නැහැ ඔව් රෝවන් වෙලා ගියා මම ධර්ම ලෝකෙට එහෙන් එන්නේ නැහැ ආපහු ඔව් ඔක්කොම නැහැ මේ අමාරු එක තමයි සෝවාන් වීම ඒක පැත්තකින් බලද්දි විතර ඒ මොකද ප්‍රත්‍යඥ භාවය ඉක්ම වීම සිදුවන්නේ එතන ඒ තැනත්තා සෝවාන් වීම හේතු කොටගෙන දුරු කරන ඒවා ගැන අපි මෙතන මේ පාඩමේ සාකච්ඡා කළේ නැහැ. අර දික්ඛි විචිකිච්ඡා කියන සංයෝජන දෙකනේ නැත්නම් සක්කාය දික්ඛි විචිකිච්ඡා සීලබ්බත පරක් තුනක්. සංයෝජන තුනක්. දික්ඛි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, සීලබ්බත පරාමාර්ථ සංයෝජනය. මේ තුන නැති. ඒ තුන නැති කලේ ඒ තුන ඇතිවීමට හේතු මුහුර්ත වන ඒ තුන නැවත රූපදනාකාරයෙන් දුරු කිරීමට බාධාවක් පැවති අවිද්‍යාව නිසා. තේරුණානේ? ඒකට මේ සක්කාය දෘෂ්ටිය ඇති කර ගැනීමට ඒ විද්‍ය ප්‍රමණක් නෙවෙයි හේතුවන්නේ. ඒක අවිද්‍යාවත් හේතුයි. ඒ මොකද ඒ අවිද්‍යාවෙන් කරන ලද වැසීම නැත්නම් නිස්කම්ද පංචකේ පිළිබඳව ඒ ඡන්ද පංචකයේ පිළිබඳව සක්කාය දෘෂ්ටිය ඇතිවන්නට බෑ. ඒ නිසා තමයි ඒ දිට්ඨිය දුරු කර ගැනීමට කරනු ලබන භාවනාවේදී අවිද්‍යාව දුරු කරන්නේ. අවිද්‍යාව දුරු කරනවා කියන්නේ අවිද්‍යාව තදංග වශයෙන් නැති කරනවා නෙවෙයි විදර්ශනා විදි කරන්නේ ඒක. මේ කඩතුරාව ඉවත් කරනවා. මේ වැස්ම ඉවත් කරනවා. ඒ වැස්ම ඉවත් කළාම ඇති සැටියෙ පේනවා ඇති සැටියෙ පේනවා නාම රූප ධර්ම වශයෙන් පේනවා ඒවා ඇතිවීම නැතිවීම පේනවා ඒවා හේතුන් දකින්න ඔය විදිහට ඒ දැකීම වන්නට එතෙක් ඒවා වසාගෙන සිටි අවිද්‍යාව දුර වෙන්නට ඕනේ ඒ නිසා විදර්ශනා කිරීමේ කියන්නේද අවිද්‍යාව දුරු කිරීමේ ව්‍යාපාරයක් උත්සාහයක් විදර්ශනාද එතකොට අවිද්‍යාව දුරු කරනකොට අවිද්‍යාව තමයි මේ ක්ලේශ ධර්ම සියල්ලගේම මුදුන. ඒ ක්ලේශ ධර්ම සියල්ලගේම මුදුන මුල සිටින්නේ අවිද්‍යාව. ප්‍රධානයි. ඒ නුදැනීම නිසා. ඒ කියන්නේ නුදැනීමේ ඒ අවිද්‍යාව මුලාව. ඒ මුලාව දුරවන්නට මොකද වන්නේ? මොකද වන්නේ? ඒ මුලාව හේතු කොටගෙන උපදවා ගන්න ලබන කෙලෙස් අකුසල ධර්ම තිබෙනවා නැත්නම් ඒ මුලාව නිසා ඇතිවන අකුසල ධර්ම ඒවාද ක්‍රමයෙන් දුර්වෙනවා අඩු වෙනවා ඒකයි යම් අවස්ථාවකදී යම් අවිද්‍යාවක් නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය කියන ඒ සංයෝජන ධර්ම උපදීද. ඒ අවිද්‍යාව දුරු වී යනවා මේ සංයෝජන ධර්ම නැති වෙනකොට. ඒ නිසානේ එතෙක් ඒ තැනැත්තාට නොපෙනුණු දක්නට නොලැබුණු නිර්වාණ ධර්මය හෙතෙම සාක්ෂාත් කරන්නේ. සෝවාන් මාර්ගඥානීන් නිවන සාක්ෂාත් කරන. ඒ නිවන සාක්ෂාත් කිරීම නිසා ඒ තැනැත්තා හීන නිරයෝමිහි කියන එක නිවනයි සාක්ෂාත් කළේ. ඒ නිසා පිදුණු සිද්ධිය කුමක්ද? හීන නිරයෝමිහි, හීන තිරක්ඛානයෝනි, හීන පෙට්ටිකසයෝ, ශෝකාපන්නෝ හමස්මි අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන. එහෙම තත්ත්වයකට කරන්නේ හීන නිරයෝමිහි. නිරයෙහි උපදින්නට යම් හේතුන් ප්‍රත්‍යයන් තිබුණි නම් ඒ සියල්ලම නැති කළා. ඒ නිසා මොකද වන්නේ? නිරයෙහි උපදන ලබන ආත්ම භාවයන් පංචස්කන්ධයන් ඊට පස්සේ ඔහු පිළිබඳ වූ වල ඇති වන්නේ හීන නිරයෝ. හීන තිරස්සාන යෝනි, තිරිසන් යෝනියට පැමිණීම නැත්නම් තිරිසන් භවයට පැමිණීමට හේතු වන යම් අකුසල ධර්ම තිබුණි නම් ඒවා මේ සෝවාන් මාර්ගයට පැමිණීමත් සමගම නැතිව යාම නිසා තිරිසන් භවත ඉන්පස්සේ ලැබෙන්නේ නැහැ. මේ ලෝකයේදී වුණත් තිරිසනෙක් හැටියට වැඩ කරන්නේ නැහැ. සමහර මිනිසුන් තිරිසනුන් නැතිවට ක්‍රියා කරන එහෙම තත්ත්වයක් නෑ උදේ. ඉතිරක්තාවු. කීන පෙට්ටිවිසයෝ ප්‍රේත භවක පැමිණීමද නැති කරනවා. යන්නේ යම් ප්‍රේත භව අනුකිටියන්ද නෙවේ. සෝතාපන්න. හා ඒ තමන් නිවන සාක්ෂාත් කළ නිසා. හැබැයි ඉතින් ඒකද තමන් ඒ දැනගන්නට තමන් දැන් සමහරෙක් සිටිනවා තමන් ප්‍රහීන කළ කෙලෙස් පිළිබඳව හා ඒ ඉතිරි වෙන කෙලෙස් පිළිබඳව මේ සත්‍යවේක්ෂාව පවත්වන්නේ නැති අය. ඒ නිසා අර මහා නාම සාක්ෂියන් බුදුරජාණන් වහන්සේගෙන් අහලා තිබෙනවා තමන්ට ඉතිරි වෙතිගෙන කෙලස් මොනවද කියලා. ඒ මොකද ඒවා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් නොපැවැත්වුවොත් ඒවා ගැන නොදැනී සිට නොදන්නා කියලා කියන්නද? නමුත් නිවන සාක්ෂාත් කරන. ඒ නිවන සාක්ෂාත් කළ නිසා නිවන සාක්ෂාත් කරනවා ඒ පමණක් නෙවෙයි. දැන් ඒ නාම රූප ධර්මයන් පිළිබඳ වූ තත්වාකාරයේ ඔහු දුටු කෙනෙක්. සෝවාන් කියලා කියන්නේ දුටු කෙනෙක්. ඒ තැනැත්තා මෙලෝදී සෝවාන් වෙලා මීට පසු අපි ගන්නේ මිනිසෙක් හැටියට උපන්නයි කියන්නේ. ඒ මිනිසෙක් හැටියට ඉපද සිටින කල්හි තමන් කලින් ඒ ජාතියෙහිදී සෝවාන් වූ බවක් තමන් දන්නේ නැහැ. නමුත් ස්වභාව වශයෙන්ම යම්කිසි අවස්ථාවකදී තමන්ට මේ පංචස්කන්ධය පිළිබඳව යම් ඒකේ තිබෙන ආදීනව පක්ෂයේ පිළිබඳව තමන්ගේ සිතේ පැත්තට හැරුණොත් හරියට බොහෝ කලක් අහස දෙස නොබලා සිටි දැනෙත්තේ යම්කිසි දවසක අහස බලන විට තමන්ට චන්ද්‍රයා දක්නට ලැබෙන්නේ අම්සේද? ඒ වගේ කොතෙක් කල තමන් මේ පිළිබඳව මෙනෙහි කිරීමක් නොකොට සිටියා යම් කිසි අවස්ථාවකදී ඒ පිළිබඳව මෙනෙහි කිරීම පවත්වන විට අර ධර්ම වහා පෙරෙන්නට පටන් ගන්නවා. එහෙම තත්ත්වයක්. ඒ මොකද ඒ සෝවාන් මාර්ගයයි කියන්නේ මේ ලෝකෝත්තර ධර්මයක් වන නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන සිත. ඒක අරමුණු කරන සිත. ඒ අරමුණු කිරීමේදී උපදනා වූ ඒ සිතේ හටගන්නා ප්‍රඥාවයි කියන නුවණ ලෝකෝත්තර නුවණක්. ඒක ලෞකික නෙවේ. ඒ ලෞකික තත්ත්වෙහිදී කවදාවත් උපන්නේ නැහැ. ලෞකිකව කියන්නේ ප්‍රත්‍යඥව සිටියේදී කවදාවත් නූපන් මේ ඒ ආර්ය භාවයට පැමිණීමත් සමග ඇතිවන්නා වූ සිතක් මාර්ගය. ඉතින් මේ සිතෙන් නිවන දැක් සත්‍ය අවබෝධ කළා, චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ රහතන් වහන්සේ තරමින් අවබෝධ නොකළත් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ අවබෝධය නිසා තමයි ඒ තැනැත්තා ඊට පස්සේ මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍යයේ විශ්වාස කරන්නේ පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ නිසාමත් නෙවෙයි. තමන් ප්‍රත්‍යක්ෂ කළේ. ප්‍රත්‍යක්ෂ කළේ. ඒ නිසා තමයි අපරප්පච්චයෝ සත්තු සාසනේ කියලා ඉන්නේ. අපරප්පච්චයෝ සත්තු සාසනේ. සත්තු සාසනේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අනුශාසනය. ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයේ පිළිබඳව තමාට යම් ශ්‍රද්ධාවක් කලින් පැවතුනේ නම් තිබුණේ නම් ඒ තිබුණේ පරප්පච්චයව. පරප්පච්චයේ කීවේ බුදුරජාණන් වහන්සේගෙන්ම හෝ වෙනත් ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් හෝ ඇසීම නිසා ඇති කරගත්ත විශ්වාසයක් ශ්‍රද්ධාවක්. ශ්‍රද්ධාවක්. නමුත් සෝවාන් වීමත් සමගම ඔහුට ඇතිවන්නේ තමන් දැකීම නිසා උපදනා වූ ශ්‍රද්ධාවක්. දැන් සමහර විටක කෙනෙක් යමක් පිළිබඳව කතා කරන විටත් කියනවානේ එහෙම කියනවානේ ඕක කොයිතරම් කීවත් මම විශ්වාස කරන්නේ නැහැ මගේ කාරණේ මගේ ඇහෙන්න දැක්කයි කියලා. ඒ මේ ඇහෙන්න දැක්ක දේවල් ගැනයි කියන්නේ. මේ තැනැත්තා ලෝකෝත්තර නුවණින් දැක්ක දෙයක්, දැක්ක තත්වයක්. ඒ නිසා කවුරු මොනවා කීවා තමන්ගේ ඒ දැකීම පිළිබඳව කාටවත් බෑ ඒක වෙනස් කරන්න. ඒකයි ඒ අපරප්පච්චය නිසා තමන්ම ප්‍රත්‍යක්ෂ කළ හේතුවෙන්. හේතුවෙන් වෙන කවුරුවත් කියා කීම නිසා පිළිගන්නවා නෙවෙයි. තමාම දුටු නිසා ඒ දුටුවයි කීවේ ඇහෙන්නේ නෙවෙයි නුවණින් ලෝකෝත්තර නුවණින් දැක්කනිසයි තමන් දැන් පිළිගන්නේ. ඒ නිසා එබඳු තත්ත්වයකට පැමිණි පුද්ගලයාට ධර්මයේ පිළිබඳවත් මසුරුකමක් ඇතිවන්නේ නැහැ. මේ විනුත් ධර්මානේ ශ්‍රද්ධාව පිළිබඳව කියන තැනදී ශ්‍රද්ධාවේ ලක්ෂණ දක්වන තැනදී එන්නේ දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු විච්ඡති විනේය මච්ඡේර මලං තවේ සද්ධෝති විච්ඡති. දස්සන කාමෝ සීලවතං සීලතුන් දැකීමේ කැමැත්ත ඇත්තේය. දස්සන කාමෝ සද්ධම්මං සෝතු විච්ඡති බණ ඇසීමටද කැමති කෙනෙක් සද්ධම්මං සෝතු විච්ඡති විනේය මච්ඡේර මලං මසුරු මල දුරු කිරීමෙහිද යෙදුණු කෙනෙක්. දුරු කෙනෙක් අන්නේ ඒ කර්ම වලින් එතනතාව දැනගන්නට පුළුවන්. එතන ශ්‍රද්ධාව ඇති කෙනෙක් එක්ක. එතකොට මේ සෝවාන් පුද්ගලයාට ඇතිවන්නේ ලෞකික ශ්‍රද්ධාවක් නෙවේ. ඒ ශ්‍රද්ධාව ලෝකෝත්තර ශ්‍රද්ධාව. ඒ ලෝකෝත්තර ශ්‍රද්ධාව ඇතිවීම හේතු කොටගෙන ඒ ලෞකික ශ්‍රද්ධාව දිනු කල්හි දුරවන්නා වූ මසුරු මල ලෝකෝත්තර ශ්‍රද්ධාව ඇති වූ කල්හි කොයිතරම් දුරට නැති වේ යනවා ඇද්ද? එහෙම පිටින්ම නැති යනවා මසුරු මල. ඒ නිසා දැන් ලෞකික ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවත්තු කෙනෙකුන්ට වුවත් ඇතැම් විටක තමාවේගේ දේ පිළිබඳව මසුරු මල උපදින්නට පුළුවන්. අන්‍ය දේවල් පිළිබඳව කෙසේ වෙතත් ඒ වගේම කීරුම කවරේද තමා දන්නා වූ ධර්මයේ පිළිබඳව මසුරු මල ඇතිවන්නේ. ඒ කියන්නේ තමන් දන්නා ධර්මය තමන් ඉගෙනගෙන පිළිනෝ ඒ තරමටම අනිත්‍යය දැන ගැනීම තමා නොදැනෙතිවන්නට පුළුවන්. ඒ නිසා දන්න දේ කියා නොදීන්නද ඇහුවත් ඕක දැන් දැනගන්න ඕනේ නැහැ. ඒක දැනගන්න ඕනේ නැහැ කියලා ඒක මග අරවන්න පුළුවන්. මේ කාරණේ නොකියා එහෙම මලක් උපදිනවා, මසුරු කමක් උපදිනවා. ඒකට කියන්නේ ධම්ම මච්චරිය කියලා. ධම්ම මච්චරිය කියලා උපදිනවා. ඒ ධම්ම මච්චරිය උපදින්නේ කාටද? ප්‍රත්‍යඥයෙකුට. ප්‍රත්‍යඥයෙකුට ධම්ම මච්චරිය උපදිනවා. ඒ මොන ධර්මයෙන් මේ ඉගෙන ගන්න දේ පිළිබඳ වූ මසුරු මල. දැන් සෝවාන් වූ කෙනෙකුන්ට නම් ඒ තැනැත්තාට ඇතිවන්නේ මසුරු මලක් නෙවේ. තමා ධර්මය ඉගෙන ගත්ත පමණක් නෙවෙයි, ඉගෙන ගත්තේ නැති වුණත් ධර්මය තමන් ධර්මය දැක්කා. ඒ නිසා ඒ තැනැත්තාට ඇතිවෙනවා අනේ මේ ධර්මය අනිත් අයත් දකිනවා නම් කොයිතරම් හොඳද. ඒ නිසා තමන්ගේ සිත නැමෙනවා අන්‍යයන්ටද එබඳු අනුශාසනයක් කරන්නට සිත නැමෙනවා. ඒ අදහස තමා තුළ බලවත් වී ඇති. ඒ ධර්ම මච්චරියක් උපදින්නේ නැහැ. ඒ ලෝකෝත්තර ධර්ම පිළිබඳව කෙනෙකුට එහෙම ධම්ම මච්චරියක් ඇතිවන්නේ නැහැ. මොකද තමන්ගේ සාන්ත බව, ඒ සාන්ත ධර්මය ප්‍රත්‍යක්ෂ කළ හේතුවෙන්ම නිසාම තමන්ගේ සිත නැනෙනවා අනුන්ට ඒ සාන්ත ධර්මය අවබෝධ කිරීමට. ඔවුනද නන්දු කරවීමේ කැමැත්තක් තමා තුළ උපදිනවා. දැන් මේ සංයෝජන වශයෙන් නම් කාමරාගය, රූපරාගය, අරූපරාගය කියලා සංයෝජන තුනක් දක්වා තිබෙන්නේම ලෝභයම අවස්ථා තුනකට දෙයින් කරලා එයින් ගනු ලබන අරමුණු වශයෙන්. තේරෙනවනේ සංයෝජන. ඒක රැහැණක් බන්දල බැඳලා තිබෙනවා. ඒ බන්ධනය තිබෙනවා. ඒ බන්ධනය නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ යතිනතු අහල ඇති දිනක් කුසල් රජතුමා වරදකාරයන් අල්ලාගෙන ඇවිත් ඒ තැන්වල බැඳලා දාලා තිබුණා. දඬුවම් කරන්නේ සමහරුන් ඔය දඬු කඩේ කියන්නේ දඬු කඩ කියන්නේ ඒකේ දාලා. සමහරුන්ට මාංචු දාලා. සමහරුන්ම ලනු කඹ වලින් බැඳලා. සමහරු ඔය ත්‍රිම වර්ග වලින් කරපු ලනු වලින් බැඳලා ඕන විදිහට දාලා. හාමුදුරුවෝ දැක්කා. ඉන්දපාතේ පරිදි හාමුදුරුවන්ට මේ දකින්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේට ගිහින් මේ කාරණය සැලකලා. උන්වහන්සේ එතෙන්දී මේ කාරණයම මුල් කරගෙන ධර්මයක් වදාළා. ධර්මවානි කොහොමද මෙතේ බන්ධනන් මොකද්ද? දන්න දෙකක් ආව. ජදා යතන් දාරුජ පප්ප ජන්සේ කියලා කියන්නේ නතේ බල්හම් බන්ධන මාහු ධීරා යදා රතන් දාරුජ පප්ප ජන්ච සාරත් රත්තා මනි කුණ්ඩලේසු උත්තේසු ධාරේසු ච යා අපේක්ෂා ඒතන් බල්හම් බන්ධන මාහු ධීරා ඕහාරිනම් සිකිලං දුප්පංච ඒතම් පිච්චත්වාම පරිභජන්ති අනතෙක්කිනෝ කාම සුකං පහාය එම වදාළ. මේතන් දල්ලං බන්ධන මාහු ධීරා යදා යතන් දාරුජ පබ්බජංච. ඕ යම්සේ යම්විතෙක්ක දාරුජ කියන්නේ ලීවලින් කරපු බන්ධන. පබ්බජයි කියන අර පබ්බජ කිරණ ඒ තනකොළ වලින් කඹවිය හදලා කරන ලද බන්ධන. අයසකී යකඩ යදා යකන් දාරුජ පබ්බජං යකඩවලින් කරපු ඒ බන්ධන කියන මේවා නතේ දල්හන් බන්ධනන් ආහු ගිහිරා බුද්ධාදී නුවනැත්තෝ ඒවා දැඩි බන්ධනයෝ යයි නොකියනු ලැබේ. ඒ කියන්නේ නෑ ඒවා දැඩි බන්ධනය. යදා යකන් දාරුජ පබ්බජංච සාරත්ත රත්තා මණි කුණ්ඩලේසු උත්තේසු ධාරේසු ච යා අපේක්ෂා ඒතං දල්හං බන්ධන මාහු ධීරා යම් අපේක්ෂාවක් මේ නම් යම් ආසාවක් ඇතිවේ නම් මොනවා පිළිබඳව මණි කුණ්ඩලේසු. මණි කුණ්ඩලේසු කියන්නේ මේ කනකර ආභරණ කුණ්ඩලාභරණ කියලා එහෙම කියන්නේ. එයින් දැක්කේ උපභෝග පරිභෝග වස්තු ඒ අචේතනික වස්තු දාරත්ත රත්තා මණි කුණ්ඩලේසු පුත්තේසු ධාරේසු ච යා අපේක්ෂා. පුත්තේසු කියේ දරුවන් කෙරෙහි, ධාරේසු කියේ භාර්යාවන් කෙරෙහි. යා අපේක්ෂා යම් අපේක්ෂාවක් යම් කැමැත්තක් ආසාවක් වෙනවා. ඒතන් දල්හන් බන්ධනමා ඒ වාතය දැඩි බන්ධනියෝයි යා ඊර නුවණැත්තෝ ප්‍රකාශ කරා ඒතන් ගල්හන් බන්ධනියෝ නමුත් ඒ වායේ තත්වයක් තිබෙනවා අර දැඩි බන්ධන නම් අර දැන් අඳුරෙන් දැක්ක දැඩි බන්ධනයි කියලා අර බඳව තිබෙන දේවල් ඒ වායින් බඳලා තිබුණොත් නම් එතනින් යන්න බෑ කොහාටවත් යන්න බෑ එතනම ඉන්න තෝරේ නමුත් මේ දැඩි බන්ධනයි කියලා දැක්ක දෙවෙනි බන්ධන තිබෙන තැන කියලාත් ලැකයි ඒකනේ ඕහරි මං කියේ කියලා යන්නට පුළුවන් ඒ තරමින් මං සිටිලයි නිහි මේ බඳයි කිව්වත් ගෙදර තියලා යද්දී කිව්වා සිටිලා ඒ දුක් පමුංචන් කියන්නේ නිදෙන්නට නම් බොහෝම අමාරුයි නිදෙන්නට අමාරුයි ඒතම් පිච්ඡත්වාන පරිබ්බජಂತಿ අනපෙක්ඛිනෝ කාමසුඛං පහාය ඒ කාම වස්තු නිසා ලැබෙන යම් සැපක් වේ නම් ඒ සැපේද අත්හැරලා ඒවා පිළිබඳව අපේක්ෂාව අත්හැරලා ඒතම් පිච්ඡත්වාන ඔය කියන ලද බන්ධනද කඩාගෙන මෙතනින් පිටව යම අය සිටි කියලා බුදුහාමුදුරුව අදාළා ඉතින් විසුන් වහන්සේලා තමයි ඒක දේශනා කළේ ඒ බන්ධනයන් දිහැටි දැන් ඒ වගේ බන්ධන දැන් එතන තියෙන බන්ධන කොයි කොටටද දාන්නේ මේ ඒ කියන ලද බන්ධන මේ ධර්මයන්ගෙන් කොයි කොටටද කාම රාග සංයෝජනය කාම රාග සංයෝජනය එනිසා මේ සංයෝජනේ කියා මෙතන දක්වන මේ ධර්ම අපගෙන් පරිබාහිර කිසිවක් නෙවෙයි කියලා හිතන්න දෙපා මේ ඔක්කොම අප තුල පවත්නා ධර්ම ධර්ම මේවා කැඩීමයි අපට උගන්වන්නේ මේ ජීවිතයේදී වේවා කවර ජීවිතයකදී වේවා කවදා හෝ තමන් නිවන් බලාපොරොත්තු වේ නම් මේ සංයෝජනත් එක්ක නිවනට යන්න බෑ එහෙම යන්න බෑ සංයෝජන කඩන්නට ඕනේ ඒ සංයෝජන පිළිවෙලින් කඩාගෙන යන්නට ඕනේ ඒ මුලදී කියන ලද අර මේ සක්කාය දිට්ඨි දිට්ඨි සංයෝජනයත් විචිකිච්ඡා සංයෝජනයත් සීලබ්බත පරාමාස සංයෝජනයක් කියන ඒ තුන කඩා ගන්නට ඕනේ නිවන පළමු වරට දකින්නට කැඩීම කරමින් ඒක කරන්නේ නිවන ඒ නිවනට පැමිණීම ඒ නිවනට පැමිණීම සඳහා මේ සංයෝජන කඩන්නට ඕනේ ඊළඟට කපන්නට ඕනේ. දැන් ඊළඟට එන්නේ කාමරාග සංයෝජනය, පටිඝ සංයෝජනය. ඒ කාමරාග සංයෝජනය, පටිඝ සංයෝජනය කියන ඒ දෙක අර කලින් කැඩු පැතු සංයෝජනෙන් ඒතරම් ලේසියෙන් කඩන්නට කපන්නට පුළුවන් සංයෝජන දෙකක් නෙවෙයි. ඒ නිසා මාර්ග දෙකක් පිනුයි ඒ කැපීම කරන්න චතුර්දාගාමි මාර්ගයෙන් ඒ කාමරාග පටිඝ දෙක තුනී කර අනාගාමි මාර්ගයෙන් ඒවා සහමුලින්ම නැති කර ගමන්නේ කපල ඒ පිටේ කපල දාන එනි ඒ පිටේ සංයෝජන අනාගාමි නත් ඒ අනාගාමි අනාගාමි ගිහි යන්ත අනාගාමි උපාසිකාවන් බොහෝම හිටියා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ දෙවියන් තුන් අහල ඇති චිත්ත ගහපති හත් කාලවක ඔය අර තවදා උපාසක චත්තපාදි ඔයාගේ අනාගාමී උපාසකවරු සිටියා බොහෝම බුදුරජාණන් වහන්සේ මේ ගිහියන්ට ආදර්ශයට ගත යුතු පුද්ගලයන් හැටියට දැක්වූ උපාසකයන් දෙන්නේ ආජ ආචාර්ය සුත්ත කියලා සූත්‍ර කීපයක් තිබෙනවා අංගුත්තර නිකායේ. එහි උපාසකයන්ට ආදර්ශයට ගත යුතු මම මේ වගේ වන්නේ නම් හොඳයි කියලා ආදර්ශයට ගන්නtei කියලා දැක්ක උපාසකවරු දෙන්නා චිත්ත ගහපති හත්ක ආලව. චිත්ත ගහපති අනාගාමි උපාසක තුමේ බොහොම ධර්මයේ දත් ධර්මධරේ වික්ෂුන් වහන්සේලා බොහෝ කරුණු ධර්ම ප්‍රශ්න එතුමාගෙන් අහලා දැනගෙන ඉන්නේ. සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා ධර්මයක් මේ ගාථාවේ තියෙන අර්ථ අපට කියලා දෙන්නට ඒ කිව්වම බොහෝම ලස්සනට පැහැදිලිව ඒ හැම ධර්මයක්ම පෙන්වා කතා කරලා තියෙන චිත්ත ධර්ම. ඒ හත්ක ආලවක කීවේ අනාගාමි වාසිකේ ඒ අර හත්ක ආලවක කුමාරයයි කියලා කියන්නේ. ඒ හෙතම චතුත් සංඝහ වස්තුන්ගෙන් ජන රංජනය කරන කෙනෙක් කියලා දැක්කා. දාන, ප්‍රිය වචන, අර්ථ චර්යා, සමානාත්මතා කියන මේ චතුත් සංඝහ වස්තුන්ගෙන්. දැන් බුදුරජාණන් වහන්සේ ගිහි උපාසකයන්ට ගිහි යනක උපාසකණයට ආදර්ශයට ගත යුතු දෙන්නේ කැටියට දැක්වුවේ සෝවාන් පුද්ගලයෙක්වත් සකෘදාගාමී පුද්ගලයෙක්වත් නෙවෙයි. ඒ ගිහි තත්ත්වයේ සිට ගිහි තත්ත්වයේ ඉන්නට පුළුවන් ඉහළම තැන අනාගාමී බව. ඒ අනාගාමී වූ ගිහි ගෙයි වාසය කරතත් ඒ පංචකාමයන්ගෙන් නැඩෙන අය නෙවෙයි. පංචකාමයෙන් ඉවත් වූ අය. කාමරාගය නැති කළා. පංචකාමයෙන් ඉවත් වූ අය. එහෙම අයයි දැක්ක. ඒ ගිහිගේ වාසය කරව. ගිහිගේ වාසය කිව්වේ ඒ ගිහියෙකු හැටියට ගෙදර දොරේ වැඩ කටයුතු වෙලහෙල දාම ආදී ඒවා උවත් කරයි. නමුත් ඔවුන්ගේ නැහැ අර දැන් අර ගතිකාර කුම්භකාර පිළිබඳ කතාවෙන් නේ මිල මුදල් පරිහරණය කළේ නැහැ. වලංගතල කියනවා ඒවාට සුදුසු දේවල් සබලයි එක එකන ආරජන වෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. කොහොම හරි ඉතින් ගිහි උපාසක උපාසිකාවන් කියන මේ දෙපිරිසටම අනාගාමී තත්ත්වයේ දක්වා දිනුවන්නට පුළුවන්. රහත් වුණොත් නම් දවස් 7කට වැඩි ගිහිගෙයි වාසය කරන්නේ නැtei කියලා දක්වන්නේ එක්ක මහාන වෙන්න තෝම ඒව නැත්නම් පිරිනුවන් පාමයි කියලා දක්වනවා. අපි අද දෙකින් නවත්වමු ඉදිරියට කතා කරමු.